සංසාර සාරෝග විනීතනීසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසං බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින ඔබ හැම දිනෙකම මේ නිවසේ රැස්වලා ඊටාම වටිනා පින්කම කුසලයක් සිදු කරන අවස්ථාව අපේ පින්වත් සෙනවරත්න මහත්මයා සිය නිවසේට තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ආරාධනා කරලා අද මේ නිවසේ අනුස්මරණීය පින්කමක් සිදු කරන මොහොත ලසංගිස් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන කඨින මහා පුණ්‍යෝත්සවයේහි ප්‍රධාන දායකත්වයේ දරපු කෙනා විදියට මූලිකත්වයේ දරලා අනිත් හැම දෙනාගේම සහයෝගයෙන් මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ කඨින පින්කමට මූලිකව මුලින් කරන පින්කමක් විදියටයි අද දින මේ පින්කම සිදු කරන්නේ. පින්තුනි අපට අපේ ජීවිතවල නොඑක් දේවල් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මිනිස්යන් විදියට අපට සුගතියක් ලැබිලා තියෙනවා. ඒ සුගතිය ලැබුණ විතරක් නෙවෙයි ඒ ලැබෙන මොහොතේ හොඳ අංග ප්‍රත්‍යයෙන් යුක්තව නිරෝගී සම්පන්න බුද්ධිමත් ජීවිතයක් ඔබ අප හැමදෙනාම ලැබලා තියෙනවා. මේක අපේ ජීවිතයේ සුවිශේෂී භාගයක් පින්නතුනි. ඒ විතරක් නෙවෙයි ඒ බුද්ධිමත් ලස්සන ජීවිතයට අපට සම්බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. කල්පාන්තර ගානකට වරක් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අහන්න පුළුවන් මානසිකත්වය වටා පිටාවක් තියෙන තැනක ඔබත් මාත් ඉපදිලා ඉන්නවා. පින්නතුනි මෙන්න මේ දෙකම මුණ ගැහිච්ච මොහොත ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒකට කියනවා ෂණ සම්පත්තිය කියලා. අනේ ෂණ සම්පත්තිය ලබාගත්තු කෙනෙකුට ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය අපට නිතරම ඇහෙනවා පින්නතුනි. ඒ සද්ධර්මය ඇහෙන්නටත් ඕන, ඒ ධර්ම අපට තේරෙන්නටත් ඕන. ඒ දහම පිළිපදින්න පුළුවන් විදිහේ වටා පිටාවක් මානසිකත්වයක් අපිට තියෙනටත් ඕන. මෙන්න මේ තුනම එකතු වෙනවනේ පින්නතුනි. ධර්මය ලැබෙන්නට ඕන, ඒ ධර්මයේ ඉහෙලින්ම තේරුම් ගන්නට ඕන, සහ ඒ දහමට මනස යොදවලා දවසට වැඩි කාලයක් අපි ගත කරන්නට ඕන. මේ තුනම එකට සම්බන්ධ වුණොත් තමයි අපේ ජීවිතේ සාර්ථක. ධර්මයේ කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. අපි ඒක නොසිතනවා නම් ඒක සමග සිතින් ජීවත් නොවෙනවා නම් අනේන් සාපේන තුනේ මේ තුනම දියුණු කරගන්නට නම් අපේ ළඟ සත්පුරුෂ දහම් තියෙනට ඕන. ඒ සත්පුරුෂ දහම් වල ආරම්භය තමයි කෘතවේදීත්වය කළ ගුණ සැලකීම කියලා කියන්නේ. අපේ ආමඩ තාත්තට සැලකීම, අපි ඉපදිච්ච භූමියට, අපි වාසය කරන භූමියට කෘතගුණ සැලකීම ඇතුළු මෙන්න මේ කෘතවේදීත්වයේ ලක්ෂණ අපේ ළඟ තියෙනට ඕන. ඒ වගේම අපි කරන රැකියාවට අපි ගරු කරන්නට ඕන. අපි රැකියා කරන ස්ථානය දියුණු කරන්නට ඕන. ඒක නැක බලා ගන්නට ඕන. ඒකට කිසිසේත්ම අපි හානියක් පාඩුවක් කරන්න හොඳ නැහැ. මොකද පින්නතුනි අපි රැකියා කරන ස්ථානය නිසා තමයි අපි ජීවත් වෙන්නේ. අපේ කෑම බීම ටික ලැබෙන්නේ, අපේ දරුවන් පෝෂණය කරන්නේ, අපි ඇඳුම් ටික ගන්නෙ. මේ ඔක්කොම කරන්නේ අපේ රැකියාවෙන් ලැබෙන ඒ වැටුප නිසා. මෙන්න මේ ගුණධම් ටික අපේ ළඟ දිනු වෙනකොට අපේ ළඟ හදවතින්ම තවත් ගුණාංගයක් එනවා. ඒ තමයි පරිත්‍යාගශීලීත්වය කියන කාරණේ. දන් දීම නිතරම වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවයකට උපකාරයක් කරන මානසිකත්වයේ ඉන්නේ. ඇතැම් විට අපට උදව්වක් කරන්න බැරි වුණත් භෞතික වශයෙන්, මිල මුදල් වශයෙන් වචනකින් හරියට උදව්වක් කරනවා. ඒ වගේම අනිත් කෙනෙක් යාට උදව්වක් කරනවා නම් ඒ දන් දෙන කෙනා කෙරෙහි දන් දීම ගැන අපි සතුටු වෙනවා, අනුමෝදන් වෙනවා. අපට දානයක් දෙන්න බැරි වුණත් වෙන කෙනෙක් දානයක් දෙන වෙලාවේදී අපේ හිත ඒකට යොදවලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. මෙන්න මේක තමයි කෘතවේදීත්වයෙන් ආරම්භ වෙලා දානෙන් අර්ථවත් වෙන ජීවිතයක ලක්ෂණය. මේ දානය නිසිසි අප සම්පූර්ණ කරනවා නම් වේලාමේ සූත්‍රයේ සඳහන් වෙනවා අපට අනිවාර්යයෙන්ම ධර්මය ලැබෙන්න ඕන පිණතුන. ඒ ධර්මය ලැබීමත් දානය කියන දෙයකට සමාන්තරන කාරණා දෙකක්. බොහෝ විට අපට මේක පිණතුන අහිමි වෙනවා. අපි දානෙන් බලාපොරොත්තු වෙන්නේ කීර්ති ප්‍රශංසා නම් වෙනත් දෙයක් නම් අපේ මනස තියෙන නිතරම ඒ තමන් දීපු දානය ගැන අනිත් කෙනෙක් වර්ණනා කරයි, ගුණගතන කියයි කියලා. එතකොට අපට දානයේ නිසි අනිසංස ලැබෙන්නේ නැහැ. අනිත් අය ප්‍රශංසා කරයි. හැබැයි පින්නතුනි දානෙන් බලාපොරොත්තු වෙන නියම යහපත කියන්නේ ඒ දානය හරහා අපට කල්යාණ මිත්‍රයන් මුණගැහෙනට ඕන. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මයේ ඉහළම දේ ලැබෙන්නට ඕන. එනිසා අප දන් දෙන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි පින්නතුනි. සැබෑ බෞද්ධයෙක් නම් දානය දෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ ඔස්සේ ධර්මය ලබා ගන්නටමයි. හැබැයි ඒ බලාපොරොත්තුෙන් කලත් අපි ඒ දානි ලැබෙන ආනිසංස ටික නොලැබී තියන්නේ. නිරෝගී භාවය, දිගාචර සම්පත්තිය, අනිත්‍යගේ ප්‍රශංසාව, කීර්තිය, රූප සම්පත්තිය, මේ බොහෝ දේවල් අපට දානය තුලින් ලැබෙනවා. නමුත් දානයේ ඉහළම රිසල්ට් එක තමයි අපට ධර්මයේ ඉහළම දේ ලැබෙන්නට ඕන. හැබැයි එකෙන් කියන්නේ හුඟක් දේවල් දන් දෙනවා කියන එක නෙවෙයි එකෙන් කියන්නේ. වේලම් සූත්‍රය ඉතාම පැහැදිලිව සඳහන් කරනවා ඇතැම් විට අපි දෙන දානය සුණුසහල් බතුයි මිරිස් සොද්දයි වෙන්න පුළුවන්. අපිට තියෙන එච්චරයි සමහරට දෙන්න. ලොකු දේවල් දෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේ දෙන්නේ ඉතාම ගෞරවයෙන්, ආදරයෙන්, සැලකිල්ලෙන්, සියතින් සකසාගෙන මනවින් ඒ දානය පූජා කරනවා. මෙන්න මේ ධර්මයේ ලැබෙනකොට පින්තුනි අපේ ජීවිතයේ ප්‍රධානතම කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ජීවිතයේ තියෙන දුක්, කරදර, කම්කටොළු ටිකෙන් ටික අඩු වෙලා යනවා. අනිත් දේ තමයි ජීවිතයට සතුට, සැනසීම, යහපත වැඩි වෙනවා. මෙන්න මේ දෙක තමයි අපට ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංස දෙක. මොකද ආනිසංස දෙක එකාතකින් ජීවිතයේ තියෙන කරදර, කම්කටොළු ටිකෙන් ටික අඩු වෙනට ඕන. අනිත් අතින් ජීවිතයේ සතුට, සැනසීම දිනු වෙනට ඕන. ඒක වෙන්නේ කොහොමද? එන්නේ අපේ හිතේ අනිත්‍ය ගැන තියෙන අමනාපකම් අඩු වෙනට ඕන. අනිත් පැත්තෙන් අප යමකට තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ ආසාව කොයි තරම් දුරට අඩු වෙන්න ඕනද පින්නතුනි? ඕනෑම මොහතක අප සන්තක දේවල් අත්හැර යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්නට ඕන. ඒක ඇසිපිය ගන්න මොහොතෙන් අප ජීවිතයේ අවුරුදු 40ක්, 50ක්, 60ක් ගොඩනගාගත්තු සියලුම දේවල් තමන්ට අහිමි වෙනවා. මේක තමන් කැමති වුණත්, නොවුණත්, දැනගෙන හිටියත්, නොදැන හිටියත් මේක තමයි යථාර්ථය. බුදුහාමර දේශනා කරනවා සබ්බේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ කියලා. අභින්නන් පච්චයේ තම්බන් අප සන්තකවදී සියලුම දේවල් වලින් එක මොහොතෙන් අපට වෙන් වෙන බව අප මෙනෙහි කරන්න ඕන. දැන් ඔබ දන්නවා ඔබේ අම්මට තාත්තට ආච්චිට සීයට ජීවිතේ වෙච්ච ඉරණම ඔබ දන්නවා. ඒ වගේම ඔබතුමා දන්නවා ස්වාමි දියණියට වෙච්ච දේ. මේ ගෙදර හිටියේ එක මොහොතෙන් මේ ගේවල් සියලුම දේවල් තමන්ගේ ශරීරයත් එක්ක අත්හැරෙන සිද්ධ වුණා. මෙන්න මේක පිනුතින අපි කලින් හිතලා තියන්නට ඕන. ඒ වෙලාව ලඟ වුණාම මේක හිතන්න බෑ පිනුතින. ඒ වෙලෙට ප්‍රැක්ටිස් කරන්න බෑ. මේක නිතර නිතරම විෂුවලයිස් කරලා තියන්නට ඕන. අන්න ඒක මෙනෙහි කළ තියෙන කෙනා මෙතනින් තමන්ගේ හිත මිදෙනවත් එක්කම ශරීරයෙන් වෙන් වෙනවත් එක්කම මේට වඩා ඉහළ මානසිකත්වයක් සඳහා හෝ නිතර මානසිකව සූදානම් වෙලා ඉන්නේ. නිකන් තැනකට නෙවෙයි සුගතියක ධර්මයේ තියෙන වටා පිටාවක දහම පිළිපදින්න පුළුවන් පරිසරයක කල්යාණ මිත්‍රයන් මුණගැහෙන තැනක තමා නිතරම හිත පිහිටුවාගෙන ඉන්නේ. මෙන්න මේ විදියට ධර්මය අපට ලැබෙනකොට එක අතකින් දැඩි ආශා අඩු වෙනට ඕන, අනිත් අතින් අනිත් අය සමග තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙනට ඕන. ඒ වගේම පොමුලින් සඳහන් කරපු විදියට ධර්මයේ ආනිසංස විදියට එක අතකින් අපට ජීවිතයේ එන තියෙන කරදර කම්කටොළු ටිකෙන් ටික අඩු වෙනට ඕන. ඒ වගේම ජීවිතයේ සතුට සැනසීම ලැබෙන දේවල් අපි ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. ඊටාම සරලදීම පටන් ගන්න ඕනේ මේක. කොහොමද අපිට කරන්න පුළුවන් දේ? අපේ ගෙදර අපේ අතින් Tamanට පේන තැනක මල් පැලයක් ඉස්සෙල්ලම හිටව ගන්නවා. සුවඳ හමන ලස්සන මල් පැලයක් Tamanට ගෙදර නිතර ඇස ගැටෙන තැනක තියනවා. මෙතනින් තමයි පටන් ගන්න ඕනේ පිනතුනි. අපි සතුට ලබන්නේ කියලා මහා ලොකු දේවල් ඉහළ දේවල් කරන්න යනවා. පරිසම්පාදයේ තේරුම් ගන්න යනවා. ආරසිංහ මාර්ගේ ප්‍රැක්ටිස් කරන්න යනවා. ඒක හොඳයි. ඊට වඩා පිනතුනි තමන්ගේ ගෙදර ලස්සන පිළිම වහන්සේලා, තමන්ගේ හිත සතුට වෙන දේවල්, එළියට බැස්සාම ලස්සන මල් ගහක්, සුවඳ හමන දෙයක් තමන්ගේ දෑතින් හිටවල තියන්නට ඕන. ඒ සතුට තමයි වැඩි කරගන්නත් පුළුවන් ඕන. ඔබ කැමැතිම ලස්සන සුවඳවත් මල් ගහක් ඔබේ ගෙදර තිබුණොත් ඔබට සතුටක් තියෙනවා. ඒ වගේම මල් ගහක් තව ඔබ කැමති කෙනෙක්ගේ උපන් දිනයකට දෙනවා නම් ඒ සතුට දෙගුණයක් වෙනවා. ඒ වගේම මල් ගහ 10ක් දුණොත් සතුට 10කින් වැඩි වෙනවා. මේ සතුට පිනතුනි දිනු කරගන්න ක්‍රම මේක. ඇහැට පේන දෙයින් සතුට වෙන්නට ඕන. කනට ඇහෙන දේවල් වලින් හොඳ දෙයක් නිතර ඇහෙන පරිසරයක තමයි ඉන්නට ඕනේ. ඒකට පරිසරය සකස් කරගන්නට ඕන. නාසයට එන ගඳ සුවඳ, ලස්සන මලක සුවඳ තමන්ට දැනෙන, අනිත්යට දැනෙන විදියට ඒ සුවඳත් නිකන් ඉන්ද්‍රිය පිනවනම නෙවෙයි, ඒ සුවඳත් බුදුහාඳුරන පූජා වේවා, ඒ දකින මල බුදුහාඳුරන පූජා වේවා කියන මානසිකත්වයක් ඉන්නට ඕන. මෙන්න මේ විදියට මුලින් අපි අපේ ඇස, අපේ කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ දේවල් දිනු වෙන ආකාරයට අප කාලය ගත කරන්නට ඕන. මේක සරලම දේෙන් පටන් ගන්න ඕන පින්නතුන්. දැන් ඔබ දැනටමත් කරන දේවල්, ඔබ දැනට ඒක කරන දේ නම් ඔබ ඒ ගැන සතුටු වෙන්න. ඒක තමයි දිනු කරගන්න කැමති නම් මේ දේශනාවෙන් තව දෙයක් ඔබ එකතු කරගන්නට ඕන. ඔබේ යහළු මිත්‍රාදීන්ගේ උපන්දිනයකට ඔබ දෙන්නේ මොකද්ද කියලා බලන්න, කල්පනා කරලා තියන්න. එක පැය කීපයකට කන්න බොන දෙයක් දෙනවද? ප්‍රතිඥා පත්තු කරන වගේ දෙයක් දෙනවද? ඒ වගේ දෙයක්ද කියලා ඔබ බලන්න. අවුරුදු ගාණක් තියෙන දෙයක්ද දෙන්න කියලා බලන්න. අර්ථවත් දෙයක් දෙන්න පිනතුනේ උපන්දිනේ කලින්ම හිතලෙක තියන්න. එයාටත් යහපත වෙන, ඔබටත් ඒ ගැන හිතනකොට යහපත වෙන දෙයක් තියන්න. පිනතුනේ මෙතනින් පටන් ගන්න මේ දේ, මේකට කියනවා අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය පිනවර ලබන සතුටක් කියලා. හැබැයි මෙතනින් අතර වෙන්නේ නැහැ පිනතුනේ. මේ සතුට ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ගෙදර හිටවල තියෙන මල් ගහ, එතැමිට අවුරුදු ගාණක් තියෙන මල් ගහ එක දවසේ ඉස්නෝ කරපු ගමන් මැරිලා යන්නත් පුළුවන්. ඒකත් කලින් හිත හදාගෙන ඉන්න මල් ගහක් හදනවනේ. වැඩට ගිහින් එනකොට ඒක හොරු කරගෙන යන්නත් පුළුවන් සමහරවිට. කවුරු හරි කෙනෙක් කතු කපාගෙන ගිහලා තියෙනත් පුළුවන්. ඒකටත් හිත හදාගෙන වැඩේ කරන්න. එතෙන්ට කලකිරෙනවනම් ඒ වැඩේ නොකර ඉන්න. ඊට වඩා හොඳයි ඒක. කලින්ම හිත හදාගෙන මේ වැඩේට බහින්නට වෙනවා. තිනුතුනි මෙතනින් නවතින්නේ අපි තවත් ඉදිරියට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථි භික්ඛවේ භාවේ තම්බා අභිඤ්ඤා භාවේ තම්බා සමතෝච විපස්සනා කියලා. අර මල්ගහ හිටවණකෙන් පටන් ගත්තු අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධිමත් කෙනෙක් විදියට අපට වඩන්න තියෙනවා නම් ඒ වඩන්න තියෙන ඉහළම ගුණාංග දෙක මොකක්ද කියලා දේශනා කරනවා. ඒ තමයි සමතෝච විපස්සනාච. සමත භාවනාවත් විපස්සනා භාවනාවක් කියන කාරණා දෙක. සමත භාවනා කමටහන 40ක් බුදුදහම තුල තියෙනවා. බුද්ධ අනුස්සති ආදී අනුස්සති 10. ඒ වගේම පටිවි කසිනාදී ඒ අංග 10. ඒ වගේම උද්දමාතක ආදී අසුබ 10. මෛත්‍රී භාවනා ආදී සතර බ්‍රහ්ම විහරණ. ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥාව, ධාතු මනසිකාරය, ඒ වගේම සතර ආරූප, ආකාස සංඤ්ඤතන ආදී අරූපාවචර ධ්‍යාන වශයෙන් භාවනා කමඨාන 40ක් බුදුදහම තුල දේශනා කළ තියෙනවා. විටින් විට මේව පුහුණු කරන්න පිළිතුනේ දැනටත් ඔබ කරනවා. ඒ කාලයේ ටිකෙන් ටික වැඩි කරගන්න. බුද්ධ අනුස්සතිය, අසුභ භාවනාව, මෛත්‍රී භාවනාව, ධම්මානුස්සතිය, ඔහොම ගිහිල්ලා ආනාපානසතිය දක්වාම මේ කාරණා ටික දිනු කරගන්න බලන්න. ඔබේ ළඟ ගුණාංග ටික වැඩෙනකොට ටිකෙන් ටික මේව දිනන ආකාරය ඔබටම බලා ගන්න පුළුවන්. මෙහෙම යනකොට පින්නතුනි අප ටිකෙන් ටික එක භාවනා කමටහනක වැඩි වේලාවක් ඉන්න උත්සාහ කරනවා. බුද්ධ ඥානසති භාවනාව නම් අරහන් සම්මා සම්බුද්ධ ආදී බුදු ගුණයක් අපි මෙනෙහි කරනවා. ධම්මානුස්සතිය නම් ධර්මයේ තියෙන සාක්ඛාතෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ආදී ගුණයන් සිහිපත් කරනවා. මෛත්‍රී භාවනාව නම් සීල සත්තෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා වැඩි වාර ගණනක් සිහි කරනවා. මෙහෙම කරන්න කරන්න පිනතුනි අපේ අර හිතේ කලබල ගතිය සහ විශේෂයෙන් හිත අතීතයට සහ අනාගතයට යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපේ සතුට ටිකෙන් ටික වර්තමානයට එන ගන්නවා. බොහෝ විට අප හිතන්නේ සතුට තියෙන අනාගතයේ දවසක කියලා. දැන් තියෙන වැඩ ටික කරලා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා අපි හිතන්නේ. ඒක තමයි සාමාන්‍ය ජීවිතයක ලක්ෂණය. මෙහෙම හිතනකම් පින්නතුනේ අපි කවදාවත් සතුට විඳින අය නෙවෙයි, සතුට හොයාගෙන යන අය. අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපිත් එහෙම ප්‍රාර්ථනා කරන තමයි ඔබට උනත් උපන් දිනවලට ප්‍රාර්ථනා කරනවා. නමුත් පින්නතුනේ අනාගතයේ මොනවද එන්නේ අපට? අනාගතයට එන්නේ හැරමිටිය, වෝකර් එක, රෝද කුටුව, ওই ටික තමයි එන්නේ. ඉතින් අපි කැමති උනත් නොඕනත් ලෙඩ ඇඳ මේ ටික තමයි රෝහල. ඔය ටික තමයි අනාගතයේ තියෙන්නේ. අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා කිව්වට පින්නතුනි ගත වෙන දවසක් පාසක ළඟා වෙන්නේ හැරමිටිය සොයාගෙන, වෝකර් එක සොයාගෙන, වීල් චෙයර් එක සොයාගෙන අපි යන ගමන. සුසන භූමිය සොයාගෙන යන ගමනක් මේක පින්නතුනි. ඒක අපි හිතේ පොතන බොහෝ තැනක මතක තියාගන්නට ඕන. හැබැයි එකෙන් කියන්නේ අපි හැමදාම දුක් වෙමින් ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඒක දැනගෙන වර්තමානයේ හොඳට සතුටින් අපි ඉන්නවා ධර්මයේ උපරිම ප්‍රැක්ටිස් එකේ ඉන්නවා. අපිට මුණ ගැහිච්ච බොහෝ දෙනෙක් අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, ආධ්‍යාත්මික වශයෙන් දිනුවෙච්ච බොහෝ දෙනෙක් ජීවිතේ වැඩිපුරම වඩපු භාවනාව මොකද දන්නවද? ඒ තමයි මරණය කියන කාරණය. ජීවිතය අනියතයි, මේ තමා මී යනවා කියන කාරණය නিত্য බව නිතරම ඉන්නේ කෙරේ. හැබැයි ඒකෙන් යාල දුක් වෙල නැහැ. එයා මරණයට පත් වෙන බව දැනගෙන ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගත්තොයි. පින්නතුනි මෙන්න මේ දෙක ටිකෙන් ටික අප සමත භාවනා වඩනකොට අපේ හිත අතීතයට අනාගතයට යන ගතිය අඩු වෙලා ටිකෙන් ටික වර්තමානයේ තුල හිත තැම්පත් වෙනවා. තැම්පත් වීමත් එක්කම ලැබෙන ප්‍රධානතම අනිසංසය තමයි නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අර මුලින් අපි පටන් ගත්තේ ඇස පිනවීම, කන පිනවීම ආදී දේවල් යහපත් දේවල් පැත්තෙන් අපි කළේ. නමුත් අපි ඒක තේරුම් ගත්තා ඒක අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ඇස පිනවන අපි කොයිතරම් දේවල් කරත් පිනතුනේ දැන් මෙතන මල් තිබ්බත් දවස් හත දෙකක් යනකොට මේ මල් ටික පර වෙනවා. මේව හැමදාම එක විදියට අපට මේන්ටේන් කරන්න බෑ. ගෙදරද ලස්සනට අතුගාලා ඔබ තිම්බට පිරිසිදුවට නිපින් ගමෙන් පස්සේ ආයෙ ඔක්කොම ක්ලීන් කරන්න වෙනවා. ඔබ ලස්සන ඇඳුමක් ඇඳලා හිටියට මේ ඇඳුම ඊට පස්සේ නවල අල්මාරිය දාන්න පුළුවන්ද? බෑනේ. ආයෙ ගිහිල්ලා අර කිලුටු ඇඳුම් තියෙන බාජිනේට තමයි දාන්නේ. මේ මල්ලට තමයි දාන්න වෙන්නේ කියලා. මෙන්න මේක අපි දන්නවා පින්නතුනි. ඒ නිසා අපි මේට වඩා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහින් ලබන සතුටට වඩා වැඩි සතුටක් හරහා යමින් ඉන්නේ. ඒ මොකද්ද? සම්මා දිට්ඨිය ලැබුණු ගමම්ම, අරහත් මාර්ගයේ පළවෙනි අංගයේ ලැබුණු ගමම්ම, දෙවෙනි අංගය මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම් සංකප්ප කියන්නේ මොකද්ද? අර ඇස කන ආදී පංචේන්ද්‍රියම් පිනවල ලබන සතුටක් නෙවෙයි, මනස දියුණු කළ ලබන සතුටකට අපි යනවා. අර මුල්ලේම නොකරනව නෙවෙයි අපි. ඒව සාමාන්‍ය විදිහට කරනවා. නමුත් අපි දන්නේ ඒව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒව අපට ඉතර පාලනය කරන්න බැරි දේවල්. ඒව බාහිර සාධක මත තමයි ඒ සතුට තියෙන්නේ. අපිට යාළුවෙක් හිටියත් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක න ඕන වෙලාවක අපෙන් දුරස් වෙන්න පුළුවන්, ඈත් වෙන්න පුළුවන්. ඒ ඇතැම්මිට මී යන්න පුළුවන්. ඒ ඇතැම්මිට වරදවා අපි ගැන තේරුම් අරගෙන අප සමග අමනාප වෙන්නත් පුළුවන්. එනිසා දන්නවර මුලින් තියෙන දේවල් වල පාලනය අපේ අතේ නෙවෙයි තියෙන්නේ. ඒ පාලනය අනිත් අයගේ අතේ තියෙන්නේ. ඒ නිසා අපට ඒව පාලනය කරන්න බෑ. ඒ නිසා තමන්ට පාලනය කරන්න පුළුවන් පැත්තකට තමා ටිකෙන් ටික ගමන් කරනවා. මෙන්න මේ සම්මා දිට්ඨියත් එක්ක. නෙක්ඛම් සංකප්ප කියන්නේ අර ආයතන පහ පිනවල ලබන සතුටක් නෙවෙයි, මනසටයි ආහාර දෙන්නේ. වෙනද අපි ආහාර දුන්නේ ඇහැට රූප නැමැති ආහාර දුන්නා, කනට ශබ්ද නැමැති ආහාර දුන්නා, නාසයට ගඳ සුවඳ නැමැති ආහාර දුන්නා, දිවට රහ කෑම බීම නැමැති ආහාර දුන්නා, ශරීරයට පහස කියන ආහාර අපි දුන්නා. දැන් අපි ආහාර දෙන මොනටද? අපේ මනසට, අපේ හිතට ආහාර දෙන්නේ. හිතට ආහාර තමයි මෙන්න මේ සමතෝච විපස්සනාච කියන කාරණා දෙකෙන් මුලින්ම සමතය. මේ සමත භාවනාවකින් තමන්ගේ හිතේ සතුට දිනු කරගන්නවා. මුලදී ටිකක් අමාරුයි පිනතුනේ. ආරම්භයේදී සක්මන් භාවනාව කළා හරි පටන් ගන්නට ඕන මේක. අර කලබල ගතිය අඩු වෙන විදියට. සක්මන් කරන එක පිනතුනේ සමත භාවනාවට මුලින් කරන ප්‍රධානතම භාවනාව. සක්මන් කළා භාවනාවට පස්සේ ඒක හුඟා පහසු වෙන භාවනාව දිනු කරගන්න. ඒ වගේම පිනතුනේ මේ සමත භාවනාවේදී අප මතක තියාතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. එතෙන්දී එක නීවරණයක් ඉස්මතු වෙනවා. භාවනා කරන ගියාම අපට යමකට දැඩි ආසාවක් එන්නේ නැහැ. කෙනෙක් ගැන අමනාපයක් එන්නේත් නැහැ. හැබැයි නින්දට වැටෙනවා පින්නතුනේ. ඔව්, තීන මිදියට වැටෙනවා. ඒක නීවරණයක්. අපි ඇතැම්ට මේ නීවරණේ දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ ඇලියම් ගැටීම අඩුයි, මට දැන් හොඳට හොඳයි කියලා හිතන් ඉන්නවනේ. බලාගෙන ගියාම නින්ද ගිහින්. මේ තීන මිද්දෙන් තමන්ගේ නීවරණය බලවත් වෙලා තීන මිද්ද නීවරණයටපත් වෙලා භාවනාවෙන් අපි අයින් වෙනවා. නින්ද යන්නේ නැති කෙනෙකුට නම් පින්නතුනි භාවනාවෙන් හරි නින්ද යනවා නම් ඒකත් ලොකු දෙයක්. එක්තරා විහාරස්ථානයක මේ රටේ එක නෝන කෙනෙක් එනවා භාවනා වැඩසටහනට. එයාට ගෙදරදී නින්ද යන්නේ නැතිලු. හැබැයි භාවනා පන්තියට ආපු ගමන් නින්ද යනවලු එයාට. එයා එන්නෙම නිදාගන්න. ඇත්තම සිද්ධියක් මේ. ඒක එයාට ලොකු දෙයක්. එයාට එයාගේ භාවනාවෙන් එයා බලාපොරොත්තු වෙච්ච එකයි. එහෙම හරි වෙනවා නම් ඉන්දියානේ දෙන්නුට ඒකත් ලොකු දෙයක්. නමුත් වෙනසුන ඒක අපි මතක තියාගන්න ඒක නීවරණයක් කියලා. අපි ඒක ඉක්මවන්න තමයි මේ භාවනාවට යන්නේ. අනිත් එක උද්දච්ච කුක්කුච්චය කියන කාරණේ හිතේ විසිරුණු ගතිය සහ විශේෂයෙන් තමන් වෙච්ච අඩුපාඩුකම් හිතට නැගිලෙනවා. ඒ වගේම විචිකිච්ඡාව මේ කරන භාවනා ගැන තමන්ට සැක එන්න පුළුවන් වෙනතුනි. මේකෙන් ප්‍රතිඵලයක් එනවද නැද්ද කියලා. අන්නේ සැක නිසක කරගෙන මේකෙන් මට ප්‍රතිඵලයක් එනවාම කියන දැඩි විශ්වාසයෙන් මේ භාවනාව අපි කරගෙන යන්නට ඕන. ටිකෙන් ටික දිනු කරන්න ඕන වෙනතුනි. මුලදී අමාරුයි. නමුත් පැය ගාන ටිකෙන් ටික දිනු කරන්න කාලයක් යද්දී මේක තමන්ගේ ජීවිතේ එක අංගයක් බවට පත් වෙනවා. මේක තමයි සතුට ලබන ක්‍රමයක් බවට පත් වෙනවා. වෙනදර ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ ලැබපු සතුටට වඩා තමන්ට මේ භාවනාවට වාඩි වුණාට පස්සේ සතුට දැනෙන දවසක් එනවා කියන තැනයි. ඒක දැමිට දවස් දෙකක් වෙන්න පුළුවන්, සතියක් හමාරක් වෙන්නත් පුළුවන්, මාස ගාණක් අවුරුදු කීපයක් යන්නත් පුළුවන් සමහරවිට. ඒක තීරණය වන්නේ තමන් දවසට කොච්චර වෙලාවක් භාවනා කරනවද කියන කාරණය මත. දවසට වැඩි වාරයක් භාවනා කරන්න ගිය ගමන්ම තමන්ට මේක රිසල්ට් එක ඉක්මනින් දැක ගන්න පුළුවන්. ඒ සඳහා විවේක පරිසරයක් වැඩගත් වෙනවා. ඒ වගේම තවත් භාවනා කරන ඇත්ත එකට ඉන්නව නම් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම නිතර සමතේ දිනු කරන ඇත්ත එක කතා බහ කරන්නට ඕන වැඩිපුර. ඒ සමතේට බාධා වෙන ඇත්ත එක ටික ටික අයින් වෙන්නට ඕන. විශේෂයෙන් මෙතෙන්ද පේනතුනේ තමන්ට මේ සමතේ දිනුවීමත් එක්ක තියෙන දැනෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සම්මා සංකප්පය එනකොටම ඊළඟ අගේ මොකද්ද? සම්මා වාචා පේනතුනි. ඔන්න මෙන්න මෙතනින් තමයි තමන්ම බලා ගන්න පුළුවන් අනිත් අයගේ රෙකමෙන්ඩේෂන් ඕන්නේ. තමන් භාවනාවෙන් ආස්වාදයක් සතුටක් ලබනවාද කියන එක තීරණය වන්නේ කරන ප්‍රධානතම කාරණය තමන්ගේ භාෂා භාවිතය. වෙනද කතා කළ ලබන සතුටට වඩා සතුටක් තමන්ට දැනෙනවා කතා නොකර හිත එක්කන් කරනකොට. කතා කරත් ධම්මීවා කතා අරියෝවාතුන්හි භාවෝ. කතා කරනකොට තමන් ධාර්මික දෙයක් කතා කරන්නේ, වටිනා දෙයක් වැදගත් දෙයක් කතා කරන්නේ. තමා වචන කතා කළා තමන්ගේ වටිනාකම අඩු කරගන්නේ නැතම අපි කොච්චර වටින කෙනෙක්ද කියලා බලාගන්න පුළුවන්කම තියෙන්නේ අපි කතා කරන විදිහෙන්. අපිටම අපි ගැනුණත් බලාගන්න පුළුවන් දවසක්ම රෙකෝඩරයක් දාලා තිබ්බොත් ඒක පස්සේ අහලා බලන කතා කරපු දේවල් තමා කොච්චර වටින කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. දැන් අපි අනිත් අයගේ කතාවල් ඇතැම්මිට ඇහෙනකොට අපිට තේරුම් යනවා නේ යාළ කොච්චර බොහොම පල්ලෙහා දේවල් කතා කරන්නේ කියලා. ඇතැම්මිට හොඳ ලස්සනට ඇඳලා ඉන්නම හොඳ වටින වාහනයකින් ඉන්නේ එන්නේ වාහන කියලා උපාධිය තියෙනවා කියලා කියනවා. හැබැයි කතා කරන දේවල් නම් එච්චර වටින බවක් පේන්නේ නැහැ නේද? තිරුණතුනි මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි දැන් ආධ්‍යාත්මික ගමන් මගට බැස්සද කියලා බලාගන්නේ කොහොමද? සම්මා දිට්ඨියත් එක්ක සම්මා සංකප්පය ආපු ගමන්ම ඊට පස්සේ වැටෙන්නේ සම්මා වාචාවට. ඒ සම්මා වාචාව කොච්චර දීර්ඝ වෙනද කිව්වොත් පින්නතුනි වචන කතා කරන කලින් අපේ හිතේ මනස වැඩ කරනවා. ඒකට කියනවා විතක්ක විචාර කියලා. අන්නේ විතක්ක විචාර දෙක සමත කමඨහනක් මට්ටමටම දිනු වෙනට ඕන. අපි දීපු දානයක් ගැන හිතෙන් කියවෙන්නට ඕන. අපි රකින්න පංචශීලය මං පංචශීල රකින්න කෙනෙක් නේද කියන මනසින් කියන්නට ඕන. ඒක සීලානුසුති භාවනාව. ඒ වගේම බුදුහාමුදුරු ගැන මනසින් කියවන්නට ඕන. අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ. අනේ බුදුහාමුදුරු කොච්චර වටින කෙනෙක්ද? උන්වහන්සේ කොච්චර කැපවීමක් කරාද? කොච්චර ලෝකෙට යහපතක් කරාද කියන එක මනසින් තමන් නිතරම කියවෙන්නට ඕන. එකට කියනවා ඔව් විතක විචාර. ඒත් එක්ක පීති සුඛ එකඟදා කියන මේ ධානාංග වලට ටිකෙන් ටික සමීප වෙනවා. උපචාර කියලා කියන්නේ ඒක. ධානයට සමීප වෙනවා. මෙන්න මෙතන ඉඳන් පේනතුන අපේ සතුට දිනු වෙන මාර්ගය පටන් ගන්නවා. විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් අපේ ජීවිතයට අතීත කර්ම විපාක විදියට එන්න තියෙන අකුසල් විපාක තියෙනවා නම් ඒව හුඟාක් යටපත් වෙනවා පින්වතුනි. 50ක් විතර අතීත කර්ම විපාක විදියට එන්න තියෙන දේවල් තියෙනවා නේ ඔක්කොම බ්ලොක් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි වර්තමානයේදී සතුටෙන් ජීවත් වෙන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. සහ තමා කරන දේ ගැන සතුටින් ඒ වැඩේ කරනවා. මොන වැඩේ කළත් සල්ලි හම්බ කරන එක විතරක් නෙවෙයි. ගෙදර හදන එක විතරක් නෙවෙයි. ගෙදර අතුපතු ගෑවත් වාහනේ හේදුවත් සතුටින් කරන්න පිනතුනි. ඇයි එයා ඒ මොහොත තුල ජීවත් වෙනවා, ඒ වැඩෙත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේ මේක ආනිසංස දකිනවා. දැන් බලන්න ඔබේ ගෙදර ලස්සන සුද්ධ කරනකොට ඒක දකින්න ගන්න කොච්චර සන්තෝෂයක්ද බලන්න. ඔබේ වාහනේ ලස්සනට පිරිසිදු කරනකොට ඒ වාහනේ යන කෙනාට කොච්චර සතුටද බලන්න. ඒ වාහනේ සුවඳ විලොම් ටිකක් එහෙම ගල්වලා තිබ්බම කොච්චර සතුටුද නේ. වාහනේ තමයි අපි ඇතැමිට දවසට වැඩි වෙලාවක් ඉන්නේ. ඒ වාහනේ ලස්සනට තියන ඕන පින්න තුන. ඔබේ වාහනේ විතරක් නෙමෙයි අනිත් කෙනාගේ වාහනේ හොදලා දෙන්න පුළුවන් නම් තවත් සතුටු දෙන්න වෙන ගෙදරින්. මේ දේවල් එක්ක පින්න තුනි තමන්ගේ මනස වැඩ කරන්නේ මෙන්න මේ කාරණාත් එක්ක. විතක්ක විචාර පීති සුඛ මෙන්න පින්න තුනි මේ රැප්චර් ඇන්ඩ් ජොය් කියන මේ කාරණා දෙක අපේ ජීවිතේට එනවා. අර සමත කමඨහන විතක්ක විචාර කරමින් දිගට ඉන්නකොට ඊට පස්සේ විතක්ක විචාර වශයෙන් හිතන දෙයක් නෑ. මුලදී ආරම්භ කර මොහොතෙම සියලු සත්වෝ සුවපත්ත්වා කියලා පටන් ගත්ත ගමන්ම අරක හිතන අවශ්‍ය නෑ. එකපාරම අර වතුරට බැස්ස වගේ දැන් ඕන්න වැඩිපුර ඉන්නේ පීති සුඛ දෙකත් එක්ක. ඊට පස්සේ සුඛේ ගඟ තාමට්ටමටපත් වෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් උපේක්ෂාව කරාම යනවා පින්නතන. සමත භාවනාව තුළින් ඉහළම ලැබෙන රිසායටක තමයි එකක් ප්‍රීතිය, අනිත් එක උපේක්ෂාව. ධ්‍යානවල ධ්‍යානාංග මේවා. හැබැයි ඒ දෙකම පුඤ්ඤාවි සංඛාර සහ ආනේයාවි සංඛාර වලට යන්නේ. ඒ දෙකේම මූලය මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනේයාවි සංඛාර. මේ සමත කමඨහණයෙන් අපි නීවරණ යටපත් කරගෙන සුඛ, ඒකාග්‍රතා, උපේක්ඛා නැමැති ධානාංග දිනු කළත් අපි අවිද්‍යාවෙන් මිදෙලා නැහැ. අප සංසාර චක්‍රයෙන් නිදහස් වෙලා නැහැ. ඇයි ඒ කියන්නේ? අපි තාම අවිද්‍යාව මතයි ඉන්නේ. මොකද අවිද්‍යාව කියලා කියන්නේ අපවට ලෝකයක් මේ මොහොතේ තියෙනවා කියන හැඟීම. දැන් අපි හිතන් ඉන්නේ මේ වෙලාවේ මේ ලෝකය මේ විදිහට තියෙනවා කියලා. මේ ලෝකය ඇත්තයි කියලා අපි හිතන් ඉන්නවා. හැබැයි පින්නතුනි මේ මොහොතේ මේ ඔක්කොම ටික වීඩියෝ කළා මේ බණෙන් පස්සේ පෙන්වෝති මොකද වෙන්නේ? ඒ වීඩියෝ බලන එකද ඇත්ත? ඒ වීඩියෝ එකේ ඒ ප්ලේ වෙන වීඩියෝද ඇත්ත? දැන් අපි මේක නැත්තෑ කියලා නේ ඉන්නේ. මේ මල් ගස් තියෙන මේ කට්ටිය ඉන්න හාමුදුරු ඉන්නවා කියලා. අපි හිතන්නේ මේ මොහොතේ ඇත්තටම මේ තියෙනවා කියලා නේ. හරි අපි ගියම ඔව් කියලා. එහෙම කියලා හිතලා අපි මේ ටික ඔක්කොම වීඩියෝ කරනවා. වීඩියෝ කළා තාත්තාගට පස්සේ පෙන්වනවා මේක. ඒතර වීඩියෝ එක ස්ක්‍රීන් එකේ පේනවා. අපි මෙතනින්නම් බලන් ඉන්නවා. එතකොට ඇත්ත කියන්නේ මොකක්ද? මේ දැන් බලන් ඉන්න එකද අර වීඩියෝද? ඔව් පේනතුනි. අපට ඒක බලද්දි තමයි ආයි වීඩියෝවක් කළා. අපි බලන් ඉන්න එකයි අර ස්ක්‍රීන් එක යනකයි තුනමයි. ඒ දෙක මේක තව වීඩියෝවක් කරන්න පුළුවන්. වීඩියෝ කනයි පෙන්වන්න පුළුවන්. පින්නතුනි ඇත්තටම යථාර්ථය කියන්නේ මොකද්ද? අප මේ ඉන්න බවට තියෙන සලකුණ තමයි මේ බාහිර දේවල් ටික. හැබැයි ඇත්තටම යථාර්ථය කියන්නේ මේ භෞතික දේ නෙවෙයි පින්නතුනි. හැබැයි භෞතික දෙයක් නෑ කියන්නේ. සත්‍ය කියන්නේ මේ මොහොතේ අපේ සිත සහ සිතුවිලි කියන දේවල් ටිකේ ක්‍රියාකාරීත්වය. ඒ ටික බාහිරට ඇත්තටම පේන්නේ නැහැ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ සිත සහ සිතුවිලි වලින් අපි මේ නිරුද්ධ වෙච්ච අතීත රූපය මෙනෙහි කරන මොහොත. මේ වෙලාවෙත් අපි කරන්නේ අපි හිතුවට ඇත්තම ලෝකයේ බාහිර ලෝකයේ කියලා මේ මොහොතේත් අපේ ජීවිතය කියන්නේ රූපස්කන්ධයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක අපේ සිතෙන් අර සිතුවිලි එක්ක කරන ගනුදෙනු. ඒකත් දිගට යන දෙයක් නෙවෙයි. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. ඒකත් පෙරණු තිබි හටගෙන ඉතුරු නැතුව මෙතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි යථාර්ථය කියලා කියන්නේ. අන්නේ යථාර්ථයට තමයි අපි ඊළඟට යන්නට ඕන. නමුත් එතෙන්ට යන කලින් අප මේ සඳහන් කරන්නේ සම්මුති ලෝකයේ තුල සමත භාවනාවෙන් ගන්න පුළුවන් විසායට. මේ මට්ටමට සීල සත්ව සුවපත් වෙත්වා කියලා හරි අරහං ආදී බුදු ගුණයන් සිහිපත් කළා හරි සාක්ඛාත ආදී සදහම් ගුණයක් මෙනෙහි කළා අප සිත සමාධිමත් කරගන්න එක එකාතකින් ප්‍රීතිය සුඛය උපේක්ෂාව දිනු වෙන හේතු වෙන අතරේදී අනිත් දේ තමයි පිනතුණි ඒ බලවත් කුසලයේ නිසා අපට අතීතයේ නැතින කර්ම හුවාක් ඒ වාකුසල කර්ම යටපත් කරනවා. හැබැයි අප කොච්චර සමතීරයට වැඩුවත් සමහර කර්ම අපට පාලනය කරගන්න බෑ. අතීත කර්ම එනවා. ඔබ දන්නවා මුගලන් හාමුදුරු අග්‍රශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඉරිද බලෙන් අග්‍රස්සන්ට පත්වල හිටියේ. උන්වහන්සේට සමහර කර්ම ජීවිතයට වළක්වන්න බැරි වුණා. එතකොට පින්නතුනි අප ධර්මයේ පිළිපදින්නේ ඇයි? අප ධර්මයේ පිළිපදින එකතකින් අතීත අකුසල කර්ම තියෙනව හැකියතා යටපත් කරන්න. හැබැයි අපි තේරුම් ගන්නට ඕන අපි කොයිතරම් ඉහළ මට්ටමේ ප්‍රැක්ටිස් එක හිටියත් සමහර කර්ම තියෙනවා අපට වළක්වන්න බැරි ඒවා. අන්න ඒ බැරි ටික ජීවිතේට එනකොට ඒකට මුහුණ දෙන්න තමයි විපස්සනාව තියෙන්නේ. විපස්සනා භාවන තියෙන එක ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන ක්ෂණිකව අපේ හිත උපේක්ෂාට පත් කරගන්න එක. ඔබ දන්නව මුගලන් හාමුදුරුවෝ ගැන. මුගලන් හාමුදුරුවෝ තෙමිට ඊර්දේවල උපයෝගී කරගෙන උන්වහන්සේ දිවි ලෝකෙට වැඩම කළා. බ්‍රහ්ම ලෝකෙට වැඩම කළා. මහා විස්ම කර්ම වැඩ පෙන්නුවා. එහෙම පෙන්නපු ස්වාමීන් වහන්සේට කුටිය තුල ඉන්නකොට සොරු කණ්ඩායමක් ආවා පහර දෙන්න. මුල් පාර වළක්වන්න උත්සාහ කළ ඉරිද බලෙන් දොර සිදුරෙන් නික්මල ගියා. දෙවනි පාරක් ආවා. ඒ තර වගේම ගියා. තුන්වෙනි පාරක් ආවා. ඒත් නික්මල ගියා. හතරවෙනි වතාවත් පිරිසාව පින්නතුනි. මොකද්ද උනේ? මුගලන් හාමුදුරුවෝ ඉරිදි බලෙන් යන උත්සාහ කළා වැඩ කරන්නේ නැහැ. ඉරිදි බලෙන් වැඩ කරන්නේ අර දිවි රෝපකල බ්‍රහ්ම ලෝකවල මහා බ්‍රහ්මයන් කම්පා කරෝ ඉරිදි බල තිමිච්ච මුගලන් හාමුදුරුවෝ අර හතරෙන් පාර උත්සාහ කරනකොට සඳහන් කරනවා හරියට පියාපත් හිඳපු පක්ෂියෙක් වගේ පියම ගන්න බැරුණා කියලා. ධර්ම සාහිත්‍ය සඳහන් වෙනවා. මන්සේ බැලුවා මොකද මේකට හේතුව කියලා. අතීතයේ කරපු ඉතාම බලවත් කර්මයක් තමන්ගේ දෙමව්පියන් කරපු හානිය. රහත් වුණා. අගසන්ටපත් වුණා ශාසනයක. අගසව වුණා. හැබැයි අර අතීත කර්ම වළක්වන්න බැරි දෙයක් මොහොන දෙන්න සිද්ධ වුණා. බැලුවා මේක වළක්වන්න බෑ. උන්වහන්සේකට මොහොන දුන්නා ශාරීරිය කුඩු වෙනකම්ම උන්වහන්සේට පීඩාවට ලක් වුණා. හැබැයි උන්වහන්සේ ශනික විරිද බල උපයෝගී කරගෙන නැවත ශරීරය ප්‍රකෘතිමත් කරගත්තා. හැබැයි වේදනාව තිබ්බා. ඉරිද බලයෙන් අර කුඩු වෙලා ගියපු ශරීරයේ ප්‍රකෘතිමත් කරන්න පුළුවන් වුණා. හැබැයි ඒක වෙන්න කලින් ඉරිද බලයෙන් උන්වහන්සේට නික්මල යන්න බැරි වුණා. කර්ම චක්‍රයේ ස්වභාවය පිනතුනේ. ඉරිද බලයෙන් අර ශරීරයේ ප්‍රකෘතිමත් කරාට ඊට කලින් ඉරිද බලය උපයෝගී කරගෙන මේ කර්ම චක්‍රයෙන් ගැලවෙන්න බැරි වුණා. මුගලන් හාමුදුරුව වගේ කෙනෙකුට එහෙමනම් පිනතුනේ. අපට අතීතේ කොයිතරම් කර්ම එන්නේ නැද්ද? තව ඉදිරියට එන්නේ නැද්ද? අපේ අතපය වෙන් වෙන කර්ම ලෙඩ දුක් වෙන තියෙන කර්ම, ඇස් දෙක අන්ධ වෙන තියෙන කර්ම, ඇඟ පිච්චෙන තියෙන කර්ම, කොච්චරනම් අපේ ජීවිතේ පිටුපස්සේ ඇද්ද පින්නතුනි. මේවට බය වෙන එක නෙමෙයි පින්නතුනි, මේක තේරුම් ගන්නට ඕන අපි. මේ ජීවිතය යථාර්ථය. මෙන්න මේ නිසාම තමයි අපට ධර්මයක් අවශ්‍ය පින්නතුනි. මේ නිසාම තමයි අපි ධර්මය තුල අප්‍රමාදී වෙන්නට ඕන. ධර්මයේ හැර වෙන කිසිම පිළසරණක් අපට බාහිර ලෝකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒකාතකෙන් හොඳ ඉතාම ප්‍රබල කර්ම කළා, ඒ කර්මවල ආනිසංසය භුක්ති විඳිමින් ඒ කරපෝ දාන ආදී කුසල දහම් අපේ මනසේ ඉහළම තැනින් අප නිතරම රඳවා ගන්නට ඕන. ඒක නිතර නිතර ආවර්ජන කරන්නට ඕන. ඒක දිනු වෙන මේකෙන්. අප දෙන දාණය උදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක භාවනාව බාටම කරන්නට ඕන. අපරකට පංචශීලය, තමා පංචශීල රකින්න කෙනෙක් කියන එක අඛණ්ඩ, අචිද්ද, අසබල, අකම්මාස ආදී වශයෙන් නිතර මෙනෙහි කරන්නට ඕන. ඒක සීලසිත භාවනාවක් වෙන්නට ඕන. අප පූජා කරන බුද්ධ පූජාව දානයක් විතරක් නෙවෙයි, බුදුගුණ සමගයකට ගනුදෙනු කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් ඒ පූජාව තියන්නට ඕන බුද්ධානුස්සතියක් වැඩෙන විදිහට. අප ධර්ම ශ්‍රවණය කරන එක උදෙක් පින්කමක් විතරක් නෙවෙයි, ඒක ධම්මානුස්සති භාවනාවක් වෙන විදිහට, නැත්නම් ධම්ම විචේ සම්බොජ්ජංගේ වෙන මට්ටමට අපි ඒක වඩන්න ඕන. ස්වාමීන් වහන්සේලාට ඔබ කරන පුදු පූජාවන් උදෙක් දානයක් විතරක් නෙවෙයි, මේ මා මේ දානය පූජා කරන්නේ ඒ සුපටිපන්නතාදී ගුණයන්ගෙන් හෙබි සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කියන හැඟීම හදවතේ දරාගෙන ඔබ ඒක කරන්න ඕන. ගෙදර ඉඳලා පන්සලට යන්න නික්මිච්ච වෙලා ඉඳලාම මම මේ අර අතීත ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහි කරලා උන්වහන්සේලා වෙනුවෙන් මම මේ ගමන යන්නේ කියන ඒ සිතිවිල්ල ඇතුවම ගෙදර ඉඳන් නික්මෙන්න ඕන පින්නතුනි. අද අප හුවා පින්කම් කරනවා පින්නතුනි. නමුත් ඒ පින්කම් වල ශක්තිය ආනිසංස හුවා අඩුයි පින්නතුනි. අපි වියදම් කරන එකේ අඩුවක් නෙවෙයි තියෙන්නේ. අපි මහන්සි වෙන එකේ අඩුවකුත් නෙවෙයි තියෙන්නේ. මොකද අඩුව අපි ඒව මනසින් කැප වෙලා ඩෙඩිකේට් වෙලා අපි කරන්නේ නැතිකම තියෙනවා. අපි කරන එක සුළු පින්කම වෙන්න පුළුවන්. ඒක ඊටාම ප්‍රබල ආනිසංසදායි දියන් බවට පත් කරගන්න පුළුවන්. දානයක් උයනවා නම් සංඝගුණ මෙනෙහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් ඒක කරන්න ඕන පින්නතනි. ආනිසංසය වැඩි වෙන ආකාරය. අප මේ සඳහන් කළේ අප මෙවැනි ඉහළ සමත භාවනාවක් වඩමින් නිතර හිතේ අර ධානාංග වැඩි වෙන ආකාරයට හිත කුසලයේ තුල උපරිම ලෙස රඳවා ගන්න බලන්න ඕන. භාවනාව ජීවිතේ අංගයක් කර ගන්නට ඕන පින්නතුනි. අපිට හුඟක් සමිති සමාගම් තියෙනව නේද? දායක සමිති තියෙනවා, මරණ ආදාර සමිති තියෙනවා, හුඟක් සමිති තියෙනවා. හැබැයි පින්නතුනි අතරේ භාවනා සමිතියකුත් තියාගන්නට ඕනනේ. භාවනා සොසයිටි එක. අපිට භාවනා සොසයිටි හැර අනිත් ඔක්කොම සමිති අපේ තියෙනවා. පිරිතුනේ එහෙම වෙන්න බෑ. තමන් ඉන්න ගෙදර භාවනා කරන තැනක් වෙන්නට ඕන. ඔබ ඇවිදින ස්ථානයේ ගෙදර සක්මන් මළුවක් ඔබට තියෙන්නට ඕන. එහෙම නැති වුණත් ඔබේ ගෙදර කොටසක් හරි සක්මන සඳහා වෙන් කරගෙන ඔබ ඒක කරන්නට ඕන. අපි හැම දිනෙකම පිනුත්තුනේ මේ දහම සමග මනසින් ඒකාග්‍ර වෙලා ගත කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම මේකේ රිසල්ට් එක තියෙන්නේ. ඒ වගේම පින්නතුනි ඊළඟ කාරණය තමයි සමතෙන් මෙහෙම දිනු කරගන්න ගමන් අප අර අතීත කර්ම වල අකුසල කර්ම විපාක දුර්වල කරන ගමන් කුසලිය දිනු කරගන්න ගමන් අපි අනාගතයේ එන අභියෝග වලට මුහුණ දෙන්න මනසින් ශක්තිමත් වෙන්නට ඕන. ජීවිතයේ ඕනම වෙලාවක ඕනම තැනකදී ඕනම අනතුරක් අපට වෙන්න පුළුවන් පින්නතුනි. ඒකට තමන් මනසින් සූදානම් වෙලා ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඔබ හැම දිනෙකම බොහෝ දිනක ඒකට සූදානම් වෙලා ඉන්නේ. ඒක අපි දන්නවා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ. තව එකක් තියෙනවා. මොකක්ද ඒ? ඔබ ළඟින් මැසුරු කරන අයට මේක කියලා තියන්න මට ජීවිතේ ඕනම වෙලාවක දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණාට දුක් වෙන්න එපා. කලින්ම හිත හදාගෙන ඉන්න කියලා කියලා තියෙනවා. ඒක නිකන් කියලා බෑ. යාට ධර්ම දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි දන් දෙනා වගේ මනිත්‍යය දානෙ සමාදන් කරවන්න කිව්වේ. අපි සීල සමාදන් කරන වගේ මනිත්‍යය සීලය සමාදන් කරවන්න කිව්වේ ඒකයි. අපි භාවනා කරන වගේ මනිත්‍යය භාවනට යොමු කරන්න ඕනේ. අපි ප්‍රඥාව ලබා ගන්න වගේම අනිත්‍යයට ප්‍රඥාව ලබන්න පුළුවන් ඉදිරියට අපි උදව් කරන්න ඕනේ. ඇයි එහෙම කරන්න ඕනේ? අපි ජීවිතේ යම් දෙයකට පත් වෙනකොට අපි හිත හදාගෙන තියුණත් අපි හුඟා ආදරය කරන අපේ දරුවන් ඇතැමිට අපේ අම්මා තාත්තා ඒ වෙලාවෙදි දුකට පත් වෙන පුළුවන්. අපි ඒ ඇගේ දුක නිවෙන විදියට ඒකටත් අපි උදව් කරලා තියන්නට ඕන. මේ දෙකම අපි අතින් වෙන්න ඕන පින්නතන. එහෙම නැත්නම් අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ. අපි දහමහල අප ගොඩ ගියා වෙන්න පුළුවන්. අනිත් අපේ ඥාතීන් ටික දුකින් ඉන්නේ ඉතින්. ඒ දුක නිදහස නිදෙට අපි උදව් කරලා තියන්නට ඕන. මෙන්න මේ අතර තියෙන තුනේ ඊළඟ වැදගත්ම කාරණිය තමයි විදර්ශනා පැත්තට හිත යොමු කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන පංචස්කන්ධයමයි. නැත්නම් පංචස්කන්ධයමයි. නැති වෙනවා නම් නැති වෙන්න තියෙන පංචස්කන්ධයමයි කියන්නේ. ඒ වගේම බුදුහම දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් කරණ දෙකයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොකද්ද? දුක දුක නිදහසෙමත් විතරයි කියන්නේ. පින්නතින් මේ කාරණය සරල නෑ. මේක ඉතාම ගැඹුරක් ඉතාම බරක් තියෙන කාරණයක් මේක. බුදුහාඳුර කරපු සිංහනාදයක් මේක. බුදුහාඳුර දේශනා කරන යමක් ඇති වෙන්න තියෙනවා නම් ඇති වෙන්නේ පංචවස්කන්ධයමයි. නැති වෙනවා නම් නැති වෙන්න තියෙන පංචවස්කන්ධයමයි කියලා. මොකද්ද මේ කියන්නේ? අපේ හිතේ මොනවා හරි දෙයක් ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගන්න සුවඳ දිවෙන් රස කයට පහස විඳලා අපයම් අරමුණක් ගත්තනම් මලක් කියලා, ගෙදර කියලා, අම්මා කියලා, වාහනේ කියලා, හැකියාව කියලා මේ මොකක් හරි දෙයක් අපේ ජීවිතය හමු වුණා නම්, මුණ ගැහුණා නම් ඒ මොකද්ද මුණ ගැහිලා තියෙන්නේ? පංචස්කන්ධය. මුණ ගැහුණ විතරක් නෙවෙයි පින්තුණි. ඒ අපි අවිද්‍යාව තුල ඉන්නේ. අවිද්‍යාව තුල ඉනව කියන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන කියන මේ සංසාරික සර්කල් එකේ අපි. මේ සර්කල් එකේ ඉඳගෙන අපට අපුඤ්ඤාභි සංඛාරෙන් බැහැර වෙන්න පුළුවන් ධර්මයේ දාන නිසා. හැබැයි අපි පුඤ්ඤාභි සංඛාර, ආනන්‍යභි සංඛාර අපේ ජීවිතය තුල සිද්ධ වෙනවා. අපි කළු කර්ම වලින් අයින් වුණත් සුදු කර්ම තියෙනවා. කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? අත්ති බික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං. කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. ඒ තමයි මේ කර්මයේ ශේය කිරීමට හේතු වන කර්ම. අන්නේ කොටස තමයි නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ දුකමයි කියලා දේශනා කළේ. ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන්නේ දුකමයි පංචවස්කන්ධයමයි. නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ දුකමයි පංචවස්කන්ධයමයි. නැති වුණා කියන්නේ මොකද්ද? මේ මල, මේ වීදුරුව, මේ දේ දකිනකොටම අපි තේරුම් ගත්තොත් මේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මම මේක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමින්. ඒ මනෝවිඤ්ඤාණයත් මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්වති. මෙන්න මේකයි දුකේ නිරෝධය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් පේනතනේ අර හටගන්නවා නම් හටගන්න තියෙන දුකයි කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍යය. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන අවිද්‍යා හා භව තණ්හා මත තියෙන මේ ලෝකය. හටගන්න තියෙන මේක. නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන තියෙන දුකමයි කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව දුරු කරාට පස්සේ අපි දකිනවා මේ අප ඇසුරු කරන්නේ නිරුද්ධ වෙච්ච ලෝකයක්. රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනෝ විඥාණයෙන් කරන ගනුදෙනුවක් මේ ලෝකේ තියෙන කියලා දකිනවා. අනිච්චවත සංඛාරා උපාදවයි දන්නේ. උපජ්ජිත්වා නිරුද්ධාන්ති තේ සංගෝප සමෝසුකෝ. අපි මේක නිතර අහනවා නේද? කොහෙද දහන්නේ? ඔව් මලගෙදරදී අහන්නේ. සමහර අය අහන්නේ මේ ගියාට පස්සේනේ. ඔව් මේක පිනතු ඉතාම සුන්දරතම ගාථා රත්නය. මේක සාමාන්‍ය කෙනෙක් මිය ගියාම කියන ගාථාවක් නෙවෙයි පිනතුනි. මේක රහතන් වහන්සේ කෙනෙක්ගේ පිරිණිවීමේදී දේශනා කරන එක. බුදුරජාණන් වහන්සේ පිරුණ පාපු වෙලාවේ දෙවි කෙනෙක් කියලා දේශනා කරපු ගාථාවක් කලින් බුදුරජාණන් වහන්සේ අහලා දැනගත්ත එක. උපජ්ජිත්වා නිරුද්ධාන්ති ඉපද නිරුද්ධ වෙච්ච දේ ගැන දැනගත්තොත් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඒ ප්‍රත්‍යක්ෂය තුල ජීවත් වුණොතින් අන්න ඒ ඌප සමය තමයි සැපේ කියලා දේශනා කරන්නේ. පින්නතින අර සමත භාවනාවෙන් දිනුවාට පස්සේ සමතේ උපරිමය තමයි සැපේ ඒකාගතාවය නැත්නම් උපේක්ෂා ඒකාගතා කියන මට්ටම. නීවරණ දුර වෙනකොට උපරිම ලෙස හිතේ සතුට තියෙනවා. බාහිර දෙයක් මත නෙවෙයි ඒ සමත අරමුණ තුළම සතුටෙන් තමන් ගත කරනවා. ඒත් එකම අවසානයේ තමා උපේක්ෂාවට මැදහත් බවට පත් වෙනවා. දැන් මේ සඳහන් කරපු මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක අප ආරේස්නගික මාර්ගයේ පිළිපදිනවා නම් බොජ්ජංග ධර්ම වැඩෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා ඒව වැඩෙන්නේ ඇයි? විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම් ඔස්සංග පරිණාමය. ඔව් විවේකය, විරාගය, නිරෝධය මේ වූප සමය දකිමින් තමයි මේ බොජ්ජංග වඩන්නේ. ධ්‍යාන මට්ටමේදී තිබිච්ච ප්‍රීතිය උපේක්ෂාව ඉක්මවල දැන් අප ආවිල්ලා තියෙන අලුත් ස්ථානයකට. එතන මොකද්ද? එතෙන්දී පීති සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. අර සමත මට්ටමේදී සමත අරමුණ තියෙන්න ඕන, ඒ තුලම හැසිරෙන්නට ඕන. ඒ සුඛයේ ඒ උපේක්ෂාව ලබා ගන්න. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ කොහොමද පිනතුනි? අපි ඒ බාහිර අරමුණක් මතවත් ඩිපෙන්ඩ් වෙලා නැහැ මෙතෙන්දී. මෙතෙන්දී සම්පූර්ණම නිරෝධය සාක්ෂාත් කරමින් ඉන්නේ. බාහිර රූපේ නිරෝධයත් යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියපු විදියට අපේ හිත බාහිර කිසිම සමත අරමුණක් කෙරෙහිවත් බැසගෙන නැහැ පිනතුනි. සියලු සත්ව සුවපත් වෙත්වා කියලාවත් ජීවිතං අනියතං මරණං නියතං කියලාවත් අරහං ආදී සම්බුදු ගුණ මෙනෙහි කළ බුදුහාඳුරන්ගේ රූපේවත් මතවත් යැපෙන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන මේ හේතුඵල ධම දකිමින් එයි සමුදේවය දකිමින් සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදේ වය ධම්මානුපස්සී විහෙරති කියලා හට ගැනීම නැතිවීම හට ගැනීම සහ නිරෝධය දකීමෙන් ඇතිවන ප්‍රීතියක් උපේක්ෂාව. එතන ආවට පස්සේ බාහිර කිසිම සමත අරමුණකටවත් අපය යැපෙන්න අවශ්‍ය නැහැ, ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ මනසේ සිතුවිලි මතවත් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ, යැපෙන්නේ නැහැ. අනේ කරම ප්‍රඥා කයිසික සමග කරන ගනුදෙනුවක් මේක. ඒ ප්‍රඥා කයිසිකත් එක්කම සද්ධා, විරිය, සති සමාධි ආදී සියලුම කුසල කයිසික එක පෙළට ඉඳගෙන අපට මෙතෙන් අනුග්‍රහ කරනවා. එතෙන්දි පින්නතුනි සුවිශේෂත්වයක් තියෙනවා. මෙතෙන්ට එනකන් අපි බාහිර රූපය ලස්සන කරගන්නවා, වටා පිටාව ලස්සන කරගන්නවා. අහම වශයෙන් අපි සමත අරමුණක්වත් කසින මණ්ඩලයක් හරි ගොඩනගා ගන්න මෙතෙන්ට එනකම්. හැබැයි මෙතන පසුකල යනවත් එක්කම අපට කිසිම සමත අරමුණකටවත් සීල සත්ව සුවපත් වෙත්වා කියලාවත් වෙන දෙයක් ගැන ඩිපෙන්ඩන්ට් ඕනේ නැහැ. තනිකරම මේ ප්‍රඥාව මත සති සම්බොජ්ජංගෙන් ආරම්භ වෙලා ධම්මවිචේ සම්බොජ්ජංගෙන් මේ දැනුම තුල උපරිම ඉදෙමින් විරිය සම්බොජ්ජංගෙන් උපරිම ලෙස අනුසය ධර්ම දුරු කරන වීරියෙන් ඒ වගේම තීතිය භුක්ති විඳිමින් පස්සද්ධිය සාක්ෂාත් කරමින් සමාධිය ඔස්සේ උපේක්ෂාව කරගෙන ගමනක් මේක. මෙන්න මේ ගමනේ තියෙන සුවිශේෂත්වය මොකද්ද පින්නතනි? මේ ගමනේ තියෙන සුවිශේෂත්වය තමයි අපට ඕනෑම අසුබ දෙයක් සුබ විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම කෙනෙක් දිහා දැකලා මේ තියෙන විදියට මොනවා මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනනම් ඒ කෙනාගේ අතීතයට ගිහිලා අතීතයේ ලස්සන රූපේ මෙනෙහි කළා එහෙම විඳින්නත් පුළුවන් ඕනනම්. ඕනනම් අනාගතේ හැරමිටි යන දවසකදී නැත්තම් ඇඳේ ඉන්නකොට මල මුත්‍ර වගුරුවාගෙන කටත් ඇරගෙන ඉන්න විදිය මෙනෙහි කරන්නත් පුළුවන් ඕන. ඕනම ලස්සන රූපිය ලස්සන හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ අසුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම අසුභ අවලස්සන දෙයක් සුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම අසුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ තරක් නෙවෙයි වෙනතුනි විශේෂත්වය ඒ පටිකූල අපටිකූල දෙකම දුරු කරලා අවශ්‍ය නම් උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. යයි මේ අත්විඳින ලෝකයේ නිරුද්ධ වෙච්ච ලෝකයක් කියලා ශුන්‍යතෝ ලෝකං අවේක්ඛසෝ කියපු විදියට හේතුඵල ධර්මයේ නිරෝධය දකිනකොට ලෝකයේ ශූන්‍ය දෙයක් විදියට දකිනකොට හේතු ඇතිකල්හි හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනකොට ශූන්‍යතාවේ සාක්ෂාත් කරනකොට යට අවශ්‍ය නම් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. අපේ ජීවිතය පුරාම සිද්ධ කරන්නේ මොකද්ද කියනතනෙ? උදේ අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම් උපතේ පටන් මරණය දක්වා සතර ඉරියව්වේදීම අපි කරන්නේ මොකද්ද? බාහිර වටා පිටාව ලස්සනට පිළිවෙලට කරන එකනේ. සුද්ධ පවිත්‍ර කරන එක, හෝදන එක, පිළිවෙලට තියෙන එක තමයි අපි කරන්නේ. එවැනි ලෝකයකට බාහිර කිසිම දෙයක් වෙනස් නොකර අපේ සංඥාව, අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා අපිට කැමති විදිහට ලෝකේ ඇසුරු කරන්න පුළුවන්. සුභ විදියට නම් සුභ විදියට, අසුභ විදියට නම් අසුභ විදියට, උපේක්ෂා නම් උපේක්ෂා. වෙන මොනවද පින්නතුනේ ඕනේ? මිනිස්සු මුළු ජීවිත කාලයක් ඉගෙන ගන්න හරියම්බ කරන්නේ මේ දේවල් ටික ලබා ගන්න නේ පින්නතුනේ. එහෙම වෙන ලෝකයකට අපට සම්පූර්ණම ධහම තුළ අපි ඒකාග්‍ර වුණොත් අන්න ඒ ජීවිතයට පින්නතුනේ මුළු ලෝකය කැමති විදිහට ඇසුරු කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අපි ජීවිතේන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න හිත හදාගන්න මට්ටමට ක්‍රමෙන් එනවා පින්නතුනි. අපි ජීවිතේ කරපු වරදකට නෙමෙයි පින්නතුනි. අපි ජීවිතේ නොකරපු වරදකට උනත් අපට හානියක් වෙන්න පුළුවන්, නින්දා අපහසයක් වෙන්න පුළුවන්, ඇතැමිට ලොකු හානියක් වෙන්න පුළුවන්. මේ ආත්ම භාවයේ නිවරදී අපි. නමුත් ඒක කර්ම බීජ අතීතයේ තියෙන කල්ප ගණන් කලින් කරපු මේන්න පින්නතුනි. අපි කියනවා මේ ලොකු අසාධාරණයක් උනේ කියලා. නමුත් බුදුහාඳුරු දේශනා කරන්නේ කිසිම අසාධාරණයක් ඔයාට වෙලා නැහැ මෙතන. ඔබ ওই වගේම කර්මයක් මේ ආත්මව මෙච්චර ගානකට කලින් 500කට කලින් 1000කට කලින් කාලපේ ගණන් ওই විදියම කර්මයක් වෙනගෙනට කරලා තියෙනවා. ওই ඒක දිසාලේක තමයි යන්නේ කියලා. පින්නතුනි අන්න එතෙන්ට එනකොට මුගලන් හාමුදුරු වගේ අපට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් විදියට අපේ හිත හදාගන්න තමයි මේ විදර්ශනා පැත්තේ මේ කාරණා ටික තියෙන පින්නතුනි. ඉතින් මේ වගේ අසිරිමත් දහමක් අපි ලබාගෙන තියෙන්නේ අන්නේ දහම තුල ගිහිපු උතුමන් වෙනුවෙන් තමයි ඔබ මේ චීවරයක් පූජා කරන්නේ. රහතුන් වහන්සේලා දරාගත්තු මේ චීවරය වෙනුවෙනුයි ඔබ මේ පූජාව කරන්න. රහතන් වහන්සේ කෙනෙක් වැඩි ගමන් මගත් ඒ පයට පෑගිච්ච දූවිලි ටිකටත් අපි වඳිනවා පින්නතුනි. රහතන් වහන්සේ කෙනෙක් පාවිච්චි කරපු සිවුර, පටියේ ධාතුව, පාත්‍රා ධාතුව, ශරීරයේ කොටස් මේවා අපි ධාතු කරඬු වල තියලා වඳිනවා. ඇයි වඳින්නේ? අපි වඳින්නේ මෙන්න මේ සදාහන් කරපු ගුණ සමතය විපස්සනාව කියන මේ දෙකහිටම දිනු කරලා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා රාග ద్వේස මෝහ සපුරාම දුරු කරපු ඒ උත්තමයන් වෙනුවෙනුයි ඔබ මේ සිවුර පූජා කරන්න කියන හැඟීම ඇති කරගන්න. ඒ සිවුරට ඔබ අත ගහලා ඒකේ ආනිසංස සිද්ධ කරගෙන දිව්‍ය ලෝක යන විතරක් නෙවෙයි පින්නතුනි. අන්නේ රහතුන් වැඩි මඟ ඔස්සේ අපිත් ගිහිල්ලා අපිත් පූජනීය උතුමන් බවට පත් වෙන්නයි අපි මේ පින්කම් කරන්නේ. වෙන දෙයකට නෙවෙයි. අපි ලොකු කටින පින්කමක් කළා. අපේ කටින පින්කම තමයි ලොකුම කටින පින්කම කියලා. එහෙම අපි කවදාත් හිතන්නේ නැහැනේ නේද? මේ පින්නතුනේ හිතන්නේ නැවෙන්නේ ඔබ ධර්මයේ දන්නේ නැහැනේ. එහෙනම් පින්නතුනේ අපි මේකෙන් කොතෙන්ද දෙන්නේ? මෙන්න මේ සිවුර පරිහරණය කරපු ඒ සරුත් මුගලන් ආදී ඒ උතුමන්ගේ ගමන් මග යන්නට අපට ආශිර්වාදයක් ලබා ගන්න, ඒ ධර්මයේ ලබා ගන්න, ඒ ලැබපු දහම අපේ ජීවිතයට පුහුණු කරන්න, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්, සුදුසු වටපිටාවට අවශ්‍ය යටිතල පහසුකම් ටික, යුටිලිටිස් ටික ලබා ගන්න තමයි ඔබ මේ සිවුර පූජා කරන්නේ. අන්න ඒකට ඔබ ශක්තියක් ලබා ගත්තොත් තමයි ඇත්තටම ඔබ මේ පූජා කරන කටින චේවරේ නියමානුසංස ඔබට ලැබෙන්නේ. ඒක ඒ ප්‍රාර්ථනාව තිබ්බයි කියලා අර පල්ලෙහා මට්ටමේ ලැබෙන ආනිසංස ටික ඔබට නොලිබෙන්නේ නැහැ. ඔබ ගැන ගුණ කතනයක් කරන කවුරුහරි ඒකත් කරනවා. ඔබට ආයු වර්ණ සැප බල ලැබෙන තියෙනම් ඒවත් ලැබෙනවා. ඒ ඔක්කොම ලැබෙද්දී අර ඉහෙළම ආධ්‍යාත්මික ඉලක්කයට අපට යන්නට මේ දහම් මඟ අපට උපකාරවත් වෙනවා. ඒ දහම් මඟ ඔස්සේ යද්දී අපට මුණගැහෙන ඒ විසිතුරු ගමන් මඟ තමයි ආරස් නැගික මාර්ගය කියලා කියන්නේ. අපි කරන හැම දෙයක්ම සම්මා දිට්ඨිය ඉඳගෙන සම්මා සංකල්පනාවලින් හිත හදවත පුරවාගෙන යහපත් වචන කතා කරමින් යහපත් කර්මාන්ත ඔස්සේ දීපත්ම යහපත් කරගෙන යහපත් උත්සාහයෙන් සතිමත් බව ඇති කරගෙන සම්මා සමාධිය ලබාගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති කියපු විදිහට ඒ සමාහිත හිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා ප්‍රත්‍යක්ෂ කළා සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ අංග දෙක සාක්ෂාත් කරන්නයි අප මේ ගමන් මගේ ඉදිරියට යන්නට ඕන. ඉතින් ඔබ හැම දිනෙකම උම සත්පුරුසය ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් සලකන කැපවීම කරන පිණිස ඔබ හැම දිනෙකම ඒ ඔබ හැම දිනාගේ මේ කලන මිතුරු ගුණය සත්පුරුස ගුණය අපි අගය කරනවා. ආනන්ද මහත්මයා ඇතුළු මේ ඔබ හැම දෙනෙක් මෙහිමයි සාසනයෙන් ලොකු කැපවීම කරන අය. ඉතින් ආනන්ද මහත්මිය විශේෂයෙන්ම මේ ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු ආධ්‍යාත්මික කටයුතු සියලක්ම සඳහා සාර කැපවීමක් කරපු කෙනෙක්. ඉතින් අපි නිතර මේක ඉතාම කෘතඥතාවයෙන් පින් දීමේ සිහිපත් කරනවා. ඒ පහසුකම් ටික නිසා තමයි පින්තුනි අපි පන්සලේ වැඩ හුඟා පහසුවෙන් කරන්නේ. මේ ස්වාමින් වහන්සේලා හොඳට ඉගෙන කියාගෙන ඒ කටයුතු හුඟා කරන්නේ ආනන්ද මහත්මිය දීපු ශක්තියත් එක්ක තමයි. ඉතින් ඒකට බොහොමත්ම පිං ඒ පිණේ බලෙන් ඔබතුමා ඇතුළු මේ හැම දෙනාටම මේ දහම් අගෝස්සේ තාතාත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය වාසනා ලැබේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ධර්මාවබෝධය කරලා දුකෙන් නිදහස් වන්නට ඔබ අප හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපාන.